ඔරු මංකොල්ලකාරෝ දූෂිතක දූෂිතිකයන් දැන් ආපස්සට දැන් පාර්ලිමේන්තුවේ ඉන්නවා. මොකද ජාතික ලැයිස්තුවෙන් පත් කරේ ජනතාවට එපා කරපු කට්ටිය. ඒ වගේම තමයි ඔය ජාතික ලැයිස්තුවෙන් පත් කරනකොට ඉතින් දුමින්නේ සිල්වත් පත් කරන්න පුළුවන්. දුමින්නේ සිල්වත් අධිකරණයෙන් වරදක් වෙලා නැහැ. අධිකරණයෙන් වරදක් නොවෙච්ච කෙනෙකුට පුළුවන් පාර්ලිමේන්තුවේ ඇතුළත් වෙන්න. ඒ නිසා අපි කියා සිටින්නේ දැන් ආපස්සට ඡන්දදායකයන් ප්‍රතික්ෂේප කරපු අය ජාතික ලැයිස්තුවෙන් මෛත්‍රීපාල මැතිතුමත් අනිකුත් අයත් මේ අයට පාර්ලිමේන්තුවට අද ගහලා තියෙනවා. ඔබලා ඡන්දය දුන්නේ කාටද? හොඳ පිරිසිදු පාර්ලිමේන්තුවක් උදෙසා. දැන් ඒක විනාශ වෙලා තියෙන්නේ. ඒ නිසා මම කියා සිටිනවා දැන් පිරිසිදු දේශපාලනයක් පාර්ලිමේන්තුවක ඇතුලේ නැහැ. පිරිසිදු කට්ටියක් නැහැ. ඒ නිසා ඔක්කොම උණුත් එකයි